Majjhima Nikayo 2.4.4 Madhura Suttang Evang Me Suttang Ekang Samayang Ayasma Mahakanchanu Madhurayang viharati gundavani Asso sikho raja madhuro avanti putto Samanu khalu bho kacchano madhurayang Viharati Gundavani Tankho Panabhavantan Kachanam Evang Kalyanu Kitti Sando Abhugato Pandito Vyat To medhavi bahusuto Chitta kathi kalyana patibhano Buddha cheva arhacha Sadhukho pana tatarupanam arahatam dasanam hotiti Athko raja madhuro avanti putto Bhadrani bhadrani yanani yoja pitnva Bhadrang yanang abhiruhitnva Bhadrehi bhadrehi yanehi madhurayaniyasi Mahancha Rajanubhavena Ayasmantang Mahakachanam Dasanaya Yavati Kayanasya Bhumiyanena Gantva Yana Pachanam Chorohitva patiko Enayasma mahakachanu tenupasankami Upasankamitva ayasmata mahakachanena sadhin sammodhi Sammodaniyaṁ kathaṁ sāraniyaṁ vītisāretnva Ekamantaṁ nisedhi Ekamantaṁ nisinnu kho rājā madhuro avanti putto Āyasmantaṁ mahakacchānaṁ etadavocha Brahmanābho kacchāna eva mahansu Brahmanāva setto vannu Hino anyo vannu Brahmanava sukko vannu Kanho anyo vannu Brahmanava sujjhantino abhrahmana බ්‍රාහ්මනාව බ්‍රහ්මුණෝ පුත්තා ඕරසා මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මදායාදාති ඉද භවංකච්චානෝ කිමාහාති ඝෝසෝයේවකෝ ඒසෝ මහාරාජලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ටෝවන්නෝ හීනෝ අඤ්ඤෝවන්නෝ බ්‍රාහ්මනාව සුක්කෝවන්නෝ කන්හෝ අඤ්ඤෝවන්නෝ බ්‍රාහ්මනාව සුඤ්ඤන්තිනෝ අබ්‍රාහ්මනා බ්‍රාහ්මනාව බ්‍රහ්මුණෝ පුත්තා ඕරසා මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මදායාදාති තදමිනා පේතං මහරාජ පරියායේන වේදිතබ්බං යථාඝෝසෝයේව ඒසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ටෝවන්නෝ හීනෝ අඤ්ඤෝවන්නෝ පෙයාල බ්‍රහ්මදායාදාති තංකින් මඤ්ඤසි මහරාජ කත් තියස්ස චේපි ඉංජෙය ධනේනවා ධඤ්ඤේනවා රජතේනවා ජාතරූපේනවා කත්තියෝ පිස්සස්ස පුම්බුට්ටායි පච්චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදී බ්‍රාහ්මනෝ පිස්සස්ස පෙයාල විස්සෝ පිස්සස්ස පෙයාල සුද්ධ පිස්සස්ස පුම්බුට්ටායි පච්චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදීති කත්තියස්ස චේපි භෝකච්චාන ඉන්ධේය ධනේනවා ධඤ්ඤේනවා රජතේනවා ජාතරූපේනවා කත්තියෝ පිස්සස්ස පුම්බුට්ටායි පච්චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදී බ්‍රාහ්මනෝ පිස්සස්ස පෙයාල වෙස්සෝ පිස්සස්ස පෙයාල සුද්ද පිස්සස්ස පුම්බුට්ටායි පච්චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදීති තංකින් මඤ්ඤසි මහරාජ බ්‍රාහ්මනස්ස චේපි ඉඤ්ජෙය

इमिनापि कोएतं महाराज परियायेन वेदितब्बं यथा घोषो ये वेशो लोकस्मिं ब्राह्मणावसिष्ठो वन्नो हीनो अन्यो वन्नो पेयाल ब्रह्म दाया दाते तंकिं मन्यसे महाराज इधास खत्यो पानाति पाता पटिविरतो अदिन्ना दाना पटिविरतो कामेषु मिच्छाचारा पटिविरतो मुसावादा पटिविरतो पिसुना वाचा पटिविरतो फरुसावाचा पटिविरतो संपप्पलापा पटिविरतो अनभिज्जालो अव्यापन्न चित्तो सम्मादिट्ठि कायस्य भेदा परं मरणा सुगतिं संगं लोकं उपपञ्जेय नो वा कथं वा ते इत्थ होतीति खत्योपि भो कच्चान पानाति पाता पटिविरतो अदिन्ना दाना पटिविरतो कामेषु मिच्छाचारा पटिविरतो मुसावादा पटिविरतो पिसुना वाचा पटिविरतो फरुसा वाचा पटिविरतो संपप्पलापा पटिविरतो अनभिज्जालो अव्यापन्न चित्तो सम्मादिट्ठि कायस्य भेदा परं मरणा सुगतिं संगं लोकं उपपञ्जेय एवं मे इत्थ होति एवं च पन मे एतं अरहतं सुतन्ति साधु साधु महाराज साधु खोते तं महाराज एवं होति साधु च पनते तं अरहतं सुतं तं किं मन्यसि महाराज इधास ब्राह्मणो पेयाल इधास वेश्यो पेयाल इधास सुन्दो पानाति पाता पटिविरतो अदिन्ना दाना पटिविरतो पेयाल सम्मादित कायस्य भेदा परं मरणा सुगतिं संगं लोकं उपपञ्जेय नो वा कथं वा ते इत्थ होतीति सुन्दोऽपि भो कच्चान पानाति पाता पटिविरतो अदिन्ना दाना पटिविरतो पेयाल සම්මාදිට්ඨි. කායස්ස භේදා පරම්මරණා සුගතිං සංගං ලෝකං උපපඤ්ජේය. ඒවං මේ එත්ථ හෝති. ඒවංච පනමේතං අරහතං සුතන්ති. සාධු සාධු මහරාජ, සාධුකෝතේතං මහරාජ ඒවං හෝති. සාධුච පනතේතං අරහතං සුතං. තංකින් මඤ්ඤසි මහරාජ, යදීවං සන්තේ. ඉමේ චත්තාරෝ වන්නා සමසමාහොන්ති. නෝවා කතං වාතේ එත්ථ හෝතීති. අද්ධාඛෝ භෝ කච්චාන ඒවං සන්තේ. ඉමේ චත් තරවන්නා සමසමාහොන්ති. නේසං එත්ථ කිංචිනානාකරණං සමනුපස්සාමීති. ඉමිනාපිකෝඒතං මහරාජ පරියායේන වේදිතබ්බං. යථා ඝෝසෝ ඒවේසෝ ලෝකස්මින්. බ්‍රාහ්මණාව සෙට්ඨෝ වන්නෝ, හීනෝ අඤ්ඤෝ වන්නෝ. පෙයාල බ්‍රහ්මදායාදාති. තංකින් මඤ්ඤසි මහරාජ, ඉද කත්තියෝ සන්ධින් වා චින්දේය. නිල්ලෝපං වා හරේය. ඒකාගාරිකං වා කරේය. පරිපන්තේ වා තිට්ඨේය. පරදාරං වා ගච්ඡේය. තංචේතේ පුරිසා ගහෙත්වා දස්සෙයුම්. අයන්තේ දේවචෝරෝ ආගුචාරි. ඉමස්සයං ඉච්ඡසි තං දණ්ඩං පනේහීති. කින්තිනං කරෙයාසීති. ඝාතේයාම වා භෝ කච්චාන ජාපේයාම වා පම්බාජේයාම වා. යථා පච්චයං වා කරේයාම. තංකිස්ස හේතු. යාහිස්ස භෝ කච්චාන පුබ්බේ කත් තියෝති සමඤ්ඤ. සාස්ස අන්තරහිතා. චෝරෝත්වේව සංඛං ගච්ඡතිති. තංකින් මඤ්ඤසි මහරාජ, ඉද බ්‍රාහ්මනෝ. පෙයාල ඉද වෙස්සෝ. පෙයාල ඉද සුද්දෝ සන්ධින් වා චින්දේය. නිල්ලෝපං වා හරේය. ඒකාගාරිකං වා කරේය. පරිපන්තේ වා තිට්ඨේය. පරදාරං වා ගච්ඡේය. තංචේතේ පුරිසා ගහෙත්වා දස්සෙයුම්.